ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඔහුව බාර දීලා ඒ හරහා ඔහුව රටින් පිටුවහල් කිරීමේ උත්සාහයක් ආණ්ඩුව පැත්තෙන් රජයේ ආයතන පැත්තෙන් දියත් වෙමින් තිබුණා. අපි අධිකරණයට දැනුම් දුන්නා ඔහු ලංකාවේ පුරවැසියෙක් ඒ නිසා ඔහුට එරෙහි කිසිදු හෝ චෝදනාවක් තියෙනවා නම් ඒක අධිකරණය විභාග කරන්න. ඒ වගේම ඔහුට ඇප ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කළා. අවසානයේදී අධිකරණය තීරණය කළා අප අයදුම්පත සලකා බැලීම සඳහා 27 වෙනිදා නැවත නඩුව කැඳවෙනවා කියලා. ඒ අතර කුමාර් ගුණවත්න සහෝදරයාව පිටුවහල් කිරීමේ තීරණයක් ගැනෙනවා නම් ඒක ගත යුත්තේ දේශපාලන අධිකාරිය විසින්. දේශපාලන අධිකාරිය විසින් ඔහු පිටුවහල් කිරීමේ තීරණයක් ගැනීම වැළැක්වීම සඳහා අපේ උද්ඝෝෂණ ක්‍රියාමාර්ග අපි දිගින් දිගටම ගෙන යනවා. දැනට නෛතික ක්ෂේත්‍රයේ අපි ජයග්‍රහණයක් ලැබලා තියෙනවා.